මේ වන විට සැකකරුවන් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සැකකරුවන් 15ක් පමණ අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන සිදු කරනවා. මෙම සිද්ධිය සිදු කිරීමට සැකකරුවන් පැමිණි අත්නය සඳහා යොදාගත් පොලු, ඒ වගේම කඩු ආදී ආයුධ රැගෙන එන ලද කාර් රථයද සොයාගනු ලැබුවා. ඊට අමතරව තවත් ත්‍රීරෝද රථයක් සොයාගෙන තිබෙනවා. මෙම පහර දීම සඳහා යොදාගත් බවට සැකකරන යකඩ පොල්ලක්, ඒ වගේම තවත් ලී පොලු 4ක්, පොරව තලයක් සහ අඩක් පිලිස්සී ගිය පොරව මිට, මුහුණු ආවරණ කිහිපයක්, තවත් පිලිස්සී ගිය රෙදි ආදී සොයාගෙන තිබෙනවා.